පින්වතුනි, අපේ ජීවිත අපිට ඕන විදිහට නෙවෙයි තියෙන්නේ. අපිට අපේ ජීවිතයේ එක එක විදිහට ප්‍රාර්ථනා තියෙනවා. ඊළඟ අපේ ජීවිතයේ එක එක දේවල් වලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුණාට දැන් අපි හිතන්නේ එකක් සිද්ධ වෙන්නේ වෙන තියෙනවා. මෙන්න මේ හිතන්නේ එකක් සිද්ධ වෙන්නේ වෙන දෙයක් වුණාට පස්සේ ඊළඟට අපිට අකමැති දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. කැමැති දේවල් නොකර ඉන්න සිද්ධ වෙනවා. මේ ඉදිරි අපි හිතත් එක්ක ලොකු සටනක් කර කර ඉන්නේ. මේ මානව ජීවිතයේ තියෙන අපේ ජීවිතයට එන ලොකු අභියෝගයක් තමයි අපි අකමැති අපිට බැරි දේවල් කරන්න සිද්ධ වීමත්, ඒ වගේම අපි කැමති දේවල් අපි ආස කරන දේවල් නොකර ඉන්න සිද්ධ වීමත් එක්ක හිතේ ඇතිවෙන යුද්ධය. ඒතර මමම වචනකින් කීවට මම ඔය කියපු අර්ථය විස්තර කරන්නම් ඉස්සර වෙච්ච සිදුවීමකින්. ඒ තමයි අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දන් සභා මණ්ඩපයේ වැඩඳිද්දී තව ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේට කියා හිටිය ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව හැම වෙලාවෙම මූණ ඉල්ලගෙන ඉන්නවා. හරි පීඩාවකින් වගේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් ඇහුවා, ඈ පින්වත් භික්ෂුව, මේ භික්ෂුව කියනවා ඔබ අපහාසයෙන් අගේ ඉන්නවා කියලා පෙනෙනවා කියලා. මොකක්ද ඒකට හේතුව? මේ භික්ෂුන් වහන්සේ සංඝයා මැද නැගිට්ටා. එතකොට මෙතන ඉන්නවා භික්ෂුන් ඉන්නවා, භික්ෂුණීන් ඉන්නවා, උපාසකයෝ ඉන්නවා, උපාසිකාවෝ ඉන්නවා, දන් සභා මණ්ඩපය. අර ස්වාමීන් වහන්සේ නැගිටලා කියා හිටියා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මං හරි අකමැත්තෙන් මේ මහානකමේ ඉන්නේ. මට බෑ මේ මහානකම කරගන්න. මට ගෙදර යන්නවා හිතෙන්නේ, නමුත් පුදුම පීඩාවකින් මම මේ ඉන්නවා. බුදුරජාන් වහන්සේ වදාළා භික්ෂුව, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිස මැද ලොවුතුරා සම්මා සම්බුදුරේ ඉදිරියේ මේ මහානකම හරියට අමාරුවෙන් කරගෙන යන්නේ කියලා කොහොමද ඔය කියන්නේ කියලා. අතීතේ තාපසේ පැවිදි වෙලා තාපසකමට අප්පිරියාවෙන් අවුරුදු 55ක් හිටියා කිව්වා කාටවත් කියන්නේ නැතුව ලැජ්ජාවෙන්. ඒ කියන්නේ පැවිදි වෙච්ච කෙනෙක් මට පැවිදි ජීවිතේ එපා වෙලා තියෙන්නේ කියලා කී වචනේ කියන්න හරියට ලැජ්ජ වෙන්න ඕන කිව්වා. තාපසේ අවුරුදු 55ක් තමන්ගේ අපහසු අනිත් අයට කියන්නේ නැතුව ඉවසගෙන හිටියා කිව්වා බඹසර රැකගෙන. ලෝතුරා සම්මා සම්බුදුරේ කිදිරියේ සිව්වනම් පිරිස වැන්දේ ඔහි කොහොමද මේ කියන්නේ? ඊඩෝ සංඝයා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මොකක්ද ඒ අතීත විස්තරය කියලා ඇහුවා. මේක පැවිදි ජීවිතයට පමණක් නෙවෙයි, සමස්ත ඔබගේ බොහෝ ගැටලුවලට විසඳුමක් මේ බුද්ධ දේශනාව තුළ තියෙන. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, අතීතයේ බොහෝ ධනස්කන්ධයක් තිබ්බ සිටුවරු දෙන්නේ, බ්‍රාහ්මණ සිටුවරු දෙන්නේ කාමයේ ආදීනව දැකලා, කාමයේ නිසා ගොඩාක් දුක් විඳින්න වෙනවා කියලා කාමයේ ආදීනව දැකලා සකල වස්තුව අත්හැරලා හිමාලයේ පැවිදුණා. එක මේ බ්‍රාහ්මණයෙක්ගේ නම එක තාපසයෙක්ගේ දීපායන, ඊළඟ තාපසයාගේ නම මණ්ඩව්‍ය. මේ තාපසයන් දෙදෙනා හිමාලයෙන් පහළට එනකොට ගමේ හිටපු එක්තරා උපාසකයෙක් මේ දෙන්නට ආරාමයක් හදලා පූජා කළා. ඒ ආරාමේ බොහෝ ශාන්තව ඉඳලා මේ තාපසින් වහන්සේලා දෙන්නගෙන් මණ්ඩව්‍ය කියන තාපසයා, අපි හිතමු එක තාපසෙක් කියලා, ඒ තාපසයා රජතුමා ඉන්න ප්‍රදේශයට ගියා. ගිහිල්ලා රජතුමාගේ උද්‍යානයට ආසන්නව තියෙන සෝහනක මේ පොඩි පැල් කිටියක් හදාගෙන යා තනියෙන් තපස් රැක්. එහෙම තපස් රැකිනකොට එක දවසක් හොරෙක් ගෙයක් කඩලා බඩු අරගෙන යනකොට රාජපුරුෂය පැනනවා. මෙයා සෝහනට පැනලා අර තාපසයාගේ පිළිකන්නේ කුටියේ පිළිකන්නේ බඩු ටික දාලා පැනනවා. රාජපුරුෂය පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා බඩු ටික දැකලා මේකේ තමයි හොරා ඉන්නේ කියලා දොරට ගහලා දොර කඩලා කිව්වා තෝ දවාලට තපස් රකින්න රැයට හොරකම් කරනවා මෙහෙවර කියලා ගහලා අතපය කඩලා ගැට ගහගෙන රජතුමා ළඟට ගෙනිච්චකෝ. රජතුමනි මෙන්න බඩු මෙන්න හොරා. රජතුමා කව හොරත් එක්ක බඩුවා වුණා නම් මොන නඩු විභාගද ඔක උල්ල තියාපන්. අර තාපසින් වහන්සේ අගක් මුලක් දන්නේ. ඊට පස්සේ ඔන්න ගිහිල්ලා උල උඩ තියන්ට ගත්තා. කිහිරි උලක් තිබ්බා හරියන්නේ නැහැ, ඇඟට බහින්නේ නැහැ. කොඹ උලක් තිබ්බා ඇඟට බහින්නේ නැහැ. තියුණු ඉදිකට්ට වාගේ උලක් තියෙන යකඩ උලක් උඩ තිබ්බා ඇඟ බහින්නේ නැහැ. තාපසයා හිත එකං කරගෙන මම මොකද්ද කරපු කර්මය කියලා සිහි කළා. සිහි කරනකොට පේනවා මීට බොහෝ කාලයකට ජීවිත ගණනාවකට පෙර වඩුබාසුන කෙනෙක්ගේ පුතෙක් කියලා ඉපදිලා කොබෝලීල ලීයක් රහිද්දි ඒකෙන් කීරක් අරගෙන අතේ වහපු මැස්සෙක් අරගෙන මෙහෙම උල තිබ්බා. ඊට පස්සේ අන්නේ කර්මය කිව රාජපුරුසේනි උඹලට මාව උල තියන්න ඕන නම් කොබෝලීල උලක තියපන්. කොබෝලීල උලක තියෙන උට ඇඟ බැස්සා උල තිබ්බ. දැන් බලන්න යමකද උල තිබ්බේ ඒකෙම බහිනවා. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ මණ්ඩව්‍ය තාපසයාට මැස්සෙකුට කරපු කර්මයේ විපාක දුන්න හැටි බලන්න. අපිට අලියෙකුට යමක් කරා නම් අපි මේ පවක් කළා වගේ කියලා හිතෙනවා. කූඹියෙකුට මැස්සෙකුට ඊළඟට මඳුරුවෙකුට තැළුවොත් ඒක ගානන්නේ. අපි හිතෙන්නේ කර්ම සකස් වෙන්නේ අපි කියලා කියන අපි ඇත්තන අපි අදහස නැහැ. මිනිස්සු හිතන්නේ කර්මය සකස් වෙන්නේ සත්වයාගේ ඇඟ අනුව කියලා. අලි මැරුවොත් ඒක ගැන මාධ්‍ය හැම එකම යනවා. මඳුරුවෙන් මැරුවොත් ඒක යනවාද? ඊළඟ ආලි රකින්නවා මඳුරෝ රකින්නවාද? ඒ මිනිස්සයා සත්වයා ගැන එක එක ওই විදිහට පැනවීම කරගත්තට ප්‍රාණඝාතී ප්‍රාණඝාතීමයි. සත්ව හිංසාවමයි. මඳුරුවත් කූඹියත් කැරපොත්තත් අලියත් සිංහයත් කොටියත් වලහත් ආවත් ගවයත් ඔය සියලුම සත්වයෝමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා බලන්න වින්වත් මහණෙනි මැස්සෙකුට කරපු කර්මයේ විපාක දුන්න හැටි. මේ එක මැස්සෙකුට පින්වතුනි මමද දන්නේ මේ පින්වතුන්ද දන්නේ අපේ සංසාරේ අපි මොනවා කරන්න ඇතිද? මට මතක නෑ පින්වත්නි මං කොහේ හරි තැනක හිටියා. පැවිදිලා කලින්ද මටත් එච්චරම සිද්ධි විතරක් මතකයි. ඒක තමයි ඉතින් ඔන්න ඉටිරිද්දක් ගහලා ගෙදරක. එදන මම ඒ ගෙදර ගිහිල්ලා හිටියා ඒ ස්ථානෙට. එදන මේ ඉටිරිද්ද උඩින් මීයා යනවා. මීයෙක් යනවා. ඒතර අර ඉටිරිද්දේ මීයා යනකොට මීයායි කකුල් හතර අර පොඩියට අර යටින් පේනවනේ. මම දැක්ක කෙනෙක් ඉදිකට්ටක් කෝටුවක ගහලා අර කකුලට ඉදිකට්ටෙන් අයිනවා අර මීයන්ට යටින්. අපිට තේරෙන්නේ නැහැ ඒ කාලේ මම අයියෝ කියලා මේ කෑ ගැහුවා. නමුත් ඒ කෙනාට කොහොම කර්මය සකස් වෙයිද? අර වඩු බාසුන්නගේ පුතා අර කොබෝලීල කීරේ මැස්සෙකුට එන්නා. එතකොට ඔය කර්මයේ විපාක දෙන්න අර මණ්ඩවගේ තාපසයා ගිහි ජීවිතය අත්හැරලා තපස්කමට ගියා. එයින් හිමාලයෙන් පහළට ආවා. ගමක රැඳිලා අනිත් තාපසයගෙන් වෙන් වෙලා මොහු හුදකලා වුණා. එහෙන් හොරෙක් හොරකම් කළා. ඒ බඩු ටික එයාගේ කාමරේම දැම්මා. ඊට පස්සේ රාජපුරුෂය ගැහුවා, අතපය කැඩුවා. රජතුමා වෙන වැඩක හිටි. හොරුත් එක්ක බඩු හවුනා කියනකොට රජතුමා කටින් පිට වුණා, උල තියපන් කියලා. නඩු විභාග කරන්නවත් හිතුන්නේ නැහැ. මෙච්චර පසුබිමක් ඇදුනේ අර කර්ම විපාක දෙන්න නේද? අපි අපේ ජීවිතවල, ඔබ ඔබගේ ජීවිතවල යම් යම් සිදුවීම් වලදී කියනවා, අහවල් තැන මෙහෙම වුණා නම් මට මෙහෙම වෙන්නේ නැහැ, අහවල් තැන මෙහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ, අහවලා මේකට වචනයක් කිව්වා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා අපි සාධාරණව කොච්චර කරුණු කිව්ව, ඒ පසුබිම ඔක්කොම හැදුනේ වර්තමානයේ අපේ විපාකයේ පිණිස. අපි වෙනුවෙන් කතා කරන අය පවා නිහඬ වෙනවා අපේ කර්මය බලවත් වුණා. අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන අය පවා නිහඬ වෙනවා අපේ කර්මය බලවත් වුණා. කම්මන් දල්ලන් කර්මය කියන්නේ පුදුම දැඩි දෙයක්. කර්මය කියන්නේ පුදුම දැඩි දෙයක්. මම ළඟදී පාංශකූලෙකට ගියා. ඉතින් එක්තරා දියණියක්, ඒ දියණිය පුංචි කාලෙම ඉඳී අම්මයි තාත්තයි ගොඩාක් ආදරෙයි. ඉතින් පුංචි කාලෙම ඒ දියණියගේ අම්මයි තාත්තයි මේ සතුරන් විසින් මරලා දානවා. දැන් ඒ දියණිය ගොඩක් වැඩිමල් කෙනෙක්. ඊට පස්සේ කොහොම හරි අමාරුවේ ඥාතිගේ ගෙවල් වල ඉඳලා ඉගෙන ගත්තා. සමාජයේ හොඳ ඉහළට ගියා. ඊට පස්සේ ආදරණීය ලක්ෂයකින්වත් හොයාගන්න බැරි ස්වාමි පුරුෂෙක් හම්බුණා. පුදුම ආදරණීය ස්වාමි. ඉතින් අවුරුද්දයි දෙකයි ස්වාමියත් මැරුණා. ඒ මම තනියෙන් කල්පනා කර කර ආවි. අර ගොඩාක් ආදරේ ලැබෙනවා ටික කාලෙ. මොනවා කරන්නද? තම තමන්ගේ ජීවිතවල ස්වභාවය. ඊට පස්සේ ඒ ස්වාමියාට අඩු වයසෙන් මැරෙන කර්මයේ සම්බන්ධ වෙන්න ඕන. බිරිඳ නිසාම වෙන්නේ නැහැ ඒක. බිරිඳගේ ආදරේ අහිමි වීමේ කර්මය, ඒ මැරිච්ච පුතාගේ අඩු වයසෙන් මැරෙන කර්මය, දෙමව්පියෝ දෙදෙනාට ජීවතුන් අතර ඉදින් දරුවෙක් නැති වෙන කර්මය, සහෝදරියට සහෝදරයෙක් නැති වෙන කර්මය, ඔක්කොම ටික එක මොහොත පිටනවා. පිටව ගමන් තමයි කර්මය විපාක දෙන්නේ. පුදුම දෙයක්. ඒ නිසායි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක අකමැති නම් එලිපිටවත් රහසේවත් පවුනම් කරන්න එපා කියලා. ඊට පස්සේ කිහිරි උලේ දැන් බැහැලා මණ්ඩවිය තාපසයා. ඊට පස්සේ කල්පනා කළ රාජපුරුෂු මේ කාත් එක්ක හොරකම් කරන අය සමහර ලාවට දැන් එන්න ඉඩ තියෙනවා රෑට කියලා රාජපුරුෂු රෑට මුර කළා. බලන්න කර්මයේ එක්තරා ස්වභාවයන්. එදාම අර දීපායන තාපස්තුමට අනිත් තාපසයාට මෙයාව මතක් වුණා. මතක් වෙලා හොයාගෙන ආවා. හොයාගෙන උන්ට කිව්වා උල තියලා. ඉක්මන හවස් කාලේ මේ ගියා අර මේ උල උඩ ඉඳලා ඉන්න කෙනා ගාවට. මණ්ඩවයේ ඇත්තටම කියාපන්, උඹ හොරකම් කළාද? අනේ තාපසේ මං හොරකම් කළේ නෑ. ඉතින් නොකරපු වැරද්දක් ඉදිරි නිර්දෝෂි වෙන්න කෑ ගැහුවේ නැද්ද? මං කෑ ගැහුවේ නෑ. ඊට පස්සේ කොහේනම් මට කියන්න, නුඹ මේ ලෝකේ නුඹට අසාධාරණයෙන් කරපු අයගෙන තරහක් තියෙනවද කියලා. මාව ඇදගෙන ආපු රාජපුරුෂයන්ටවත් බඩු මේ මගේ කුටිය ළඟ දාලා ගිය හොරාගෙනවත්, මාව උලතියපු මිනිස්සු ගැනවත්, නියෝග කරපු රජතුමා ගැනවත් අල්ප මාත්‍රික තරහ සිතක් මං ගාව නෑ. සාදු සාදු සත්පුරුෂය, සාදු සාදු සත්පුරුෂය. නුඹලා වගේ සත්පුරුෂයෝගේ හෙවනේ හිටියා මට සැපක් කියලා. අර දැන් උල තියලා ඒ උල උඩ ඉඳවලා නෙන්නේ, ඒ උලට හේතු වෙලා භාවනා කරනවා අනිත් තාපසයා. දැන් අර රාජපුරුෂය බලාගෙන ඔත්තු දුන්න රජතුමා උද්දීපාන්දන රජුරෝ සේනාවත් එක්ක ආවා. ඇවිල්ලා කිව්වා, මොකද මේ ඊළඟ රජතුමනි මෙයන් නිර්දෝෂයි. රජතුමාට ෂොක් එකක් වැදෙනවා, මං නඩු විභාග නොකර උලී තිබ්බි කියලා. මේ ඊට පස්සේ යාලා මහාන වුණ හැටි, හොරකම් නොකරන හැටි අර අනිත් තාපසය විස්තර කිව්වා. රජතුමාට දුක හිතලා කිව්වා, මෙයා උලෙන් ගලවපන්. උලෙන් ගලවන්න හදනවා හදනවා බෑ. උලෙන් උඩට එන්නේ. උලෙන් උඩට එන්නේ. ඊට පස්සේ ආය අර තාපසය බැලුවා ඇයි කියලා. ඊට පස්සේ එයා දැක්කා අර කොබෝලීල උලේ ගැහුවනේ මැස්සා. මැස්සා ගහලා අයිනක තිබ්බා. මැස්සා දඟලලා දඟලලා දඟලලා දඟලලා අර කීරේ අග දඟලනවලු කැඩුනා. ඒ කැඩිච්ච කෑල්ලත් එක්ක පියඹලා ගියා. මුළු ජීවිත කාලෙම ආයුෂ වින්දා උල ගහපු නිසා මැරුණේ. ඊට පස්සේ අරයා කිව්වා, මාව නිදහස් කරන්න කැමති නම් මේ උල ගලවන්න එපා, මගේ හමගාවෙන් උල කපන්න. හමගාවෙන් උල කැපු. අර මැස්සා නිදහස් වුනේ උල් කෑල්ලක් එක්ක. මෙයා නිදහස් වුනේ උල් කෑල්ලක් එක්ක. කොහොමද කර්මය කරන්නේ? ඒ විදිහටම විපාක දෙනවා. ඒ විදිහටම විපාක දෙනවා. පුදුමයි. ඒ මැස්සා නිදහස් වුණා, මෙයාත් නිදහස් වෙනවා. ඒ ඉතින් ඔය කර්මය හැදෙන්න තමයි අරයට මතක් වුණේ මෙයාව. දැන් ඇත්තටම කියනවා නම් අපි අපේ ජීවිතවල විඳවන්නේ ඇත්තටම දැන් තියෙන අපිට නිහඬ වෙන්න එක තමයි. කියන්නේ අපි වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වෙන්නේ හෝ ඉදිරිපත් නොවෙන්නේ හෝ අපිම කරපු දේවල් වලට අනුව ඉවසනවා තරන්නන් මේ ජීවිතේ ප්‍රශ්න වලින් ජය ගන්න වෙන දෙයක් තියෙයිද? ඉවසන එක. ඊට පස්සේ ඔන්න දැන් පරිසරයේ දැන් හැදුනා. ඔන්න එයාට කිව්වා ඇන කෑල්ල ලීයේ කෑල්ලක් ඇඟේ හිර වුණ නිසා ආනි මණ්ඩවය. දැන් මේකේ පුදුම කතාව තමයි ඔය උලේ උඩේ හිටියේ කිසි කෙනෙකුට තරහ ගන්න නැතිව හිටියේ ඒ මණ්ඩවය තාපසය තමයි අපි බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බලන්න ඒසා පිරුම් පුරාගෙන එන අසංකීයක් කල්ප පිරුම් පුරාගෙන එන මහා ශ්‍රාවකයන්ට සංසාරේ වරදින තැන් සහ විපාක දෙන තැන්. අපි ගැන කවර කතාද? අපි ගැන කවර කතාද? එතන ඕවා ගැන හිතනකොට හිතෙන්නේ නැද්ද අපි මේ hina වෙලා ඉන්න එකත් පුදුමයි කියලා? කර්මය ගැන හිතනකොට නම් මට නිතර දෙන එකක් අපි මේ hina වෙලා ඉන්න එකත් පුදුමයි. සංසාරේ කොච්චර නම් අපිට වරදින්නේ කියලා. බුදු කෙනෙක්ගේ ශාසනේ බණ පද ඇහිලා ධර්මයේ කියලා දෙන්න සත්පුරුෂයෙක් ඉඳීද්දි ධාතු සම්පත් විහෙර විහාර සෑ බෝධි තියෙද්දි ඒත් අපේ හිතේ කෙලෙස් නිසා අපිට වරදින තැන්. බුදුරු නැති යුගයක ධාතු විහෙර විහාර බෝධි නැති කාලයක බණ පදයක් ඇහෙන්නේ නැති කාලයක මගේ අම්මෝ අපි අතින් කොයි තරම්නම් කර්ම සිදුවේවිද? එහෙම කොයි තරම්නම් කාල ගෙවි ගියාද? ඒ වගේ කොච්චර කර්ම කරන්න ඇතිද? පින්වත්නි පුදුම සහගතයි අපි මේ සිනා වෙලා සිටීම. මේ මෙහි මණ්ඩලෙ ඇවිදගෙන යෑම පුදුම සහගතයි. මහා පුරුෂයන්ටත් වැරදුන හැටි බලන්න. ඊට පස්සේ එනිසා කර්මය කියන්නේ සුළු දෙයක් නෙවෙයි. දැන දැන එලිපිට හෝ රහසේ හෝ පව් කරන්න එපා. ප්‍රාණඝාතය කරන්න එපා. සත්ව හිංසාව කරන්න එපා. සොරකමක් කරන්න එපා. අනාචාරයක් කරන්න එපා. බොරු කියන්න එපා. මත්පැන් මත්ද්‍රව්‍ය සුරාව ගන්න එපා. ඒක කවදා හරි ඔබට කොතනකදී හරි නොසිතූ විදිහට විපාක දෙන්න. අපි ගැන කොච්චර අනුකම්පාවෙන්ද ශාස්ත්‍රුන් වහන්සේ අපිට පන්සිල් රකින්න කියලා මේ පින්වතුන්ට වදාළේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ සංසාරයෙන් එතර වුණා. නමුත් ඔබට සංසාරේ කොතනක හරි මේ විපාක එන නිසා තමයි ශාස්ත්‍රුන් වහන්සේ මේ පංචශීලී රකින්න කියලා වදාළේ. ඊට පස්සේ අර කනුවමුල රෑ ඉඳගෙන හිටියන අනි තාපසය දීපායන තාපසය. අර උඩින් ඇඟ උලේ කිඳා බහිනට ලේ වැටෙනවාන. ඔය ලේ මේ තාපසය ගැඟට වැටුණ. රත්තරම් පාට හමක් තිබ්බ දීපායන තාපසය ගැඟට ලේ වැටිලා ලේ කරවිච්ච ගමන් ඒ ලේ හේදින් නැතුව කළුපාට පුල්ලි හිටියා. ඒ නිසා ඒ තාපසයට කන්න දීපායන කියන. නම් මේ කියන ජාතකතාවේ නමත් කන්න දීපායන. ඊට පස්සේ ඔන්න රජතුමා මේ දෙදෙනාගේ ඉවසීම තපස්කමට ගරු කළා. කුටි හදලා දුන්න රාජ උද්‍යානෙ කාලයක් ඉඳලා ආයෙත් අර කන්න දීපායන උල උඩ හිඳපු තාපසයනේ අනිත් තාපසය ආයෙ ගියා. අර කලින් උපාසකෙක් හදලා දුන්නේ ආරාමය ඒකට. ඒ ගිහිල්ලා ඉන්නකොට අර ඒ ආරාමය හද උපාසකයාට ආරංචි වුණා. අර තාපසින්නාන්සේ ආපහු ඇවිල්ලා. ඉතින් ඒ උපාසකයයි උපාසිකාවයි පොඩි දරුවයි තුන් දෙනා අර උපාසක මේ තාපසතුමා බලන්න ආවා. තාපසතුමා බලන්න ඇවිල්ලා කතා බහ කර ඉන්න අතරේ අර පොඩි දරු පෙඩියා සෙල්ලම් කරනවා. ඒ දරු පෙටියා සෙල්ලම් කරනකොට පොඩි බෝලකින් වගේ ඒක උඹහකට ගියා. ඒක ගන්න අත ගහනකොට සර්පෙත් දෂ්ට කළා. ඇඟ නිල් පාට වෙලා වැටුණා කෑ ගහගෙන. ඊට පස්සේ අර දෙන්න ගිහිල්ලා බය වෙලා දරුවා උස්සගෙන ඇවිල්ලා තාපසයා ඉස්සරහා කිව්වා මේ තාපසින් වංශ මෙහෙම දරුවට සර්ප මේ සර්පය දෂ්ට කළා ඉක්මනට සුව කරන්න බෙහෙත් ඖෂධ වලින් කිව්වා. අනේ දෙයනේ මං බෙහෙත් දන්නේ නෑ නෑ ඔබ දැන් බොහෝ කාලයක් තපස් කරනවා මොනව හරි බෙහෙත් දන්නේ අනේ දන්නේ එහෙනම් මොනව හරි කළා මෙයා සුව කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා සත්‍ය ක්‍රියා කරන එක හැර මං දන්නේ අනේ මොනව හරි කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා මං දැන් පැවිදි වෙලා තපස්කමට ඇවිල්ලා අවුරුදු 55යි. මේ තා ගෙවල් දොරවල් අතෑරලා හැම දෙයක්ම අතෑරලා මං තපසට ඇවිල්ලා සන්තෝෂෙන් හිටියේ දවස් 7යි. මම සන්තෝෂෙන් හිටියේ දවස් 7යි. ඒ දවස් 7න් මෙපිට මේ අවුරුදු 55ම මට එපා වෙලා තියෙන තපස්කම. අප්‍රිය වෙලා තියෙන තපස්කම. මේ බැරිදි ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඒත් මම කාටවත් ඒක වචනයක්වත් අකුරක්වත් කිසි කෙනෙකුට කියලා නැහැ. මට මේක අප්‍රිය වෙලා තියෙන්නේ කියලා. මං අකමැත්තෙන් අඬ අඬ බඹසර රකින්න. ඒ සත්‍යයක් නම් ඒ සත්‍යානුභවයෙන් මේ දරුව සූපත් වේවා කියලා හිසට අත තිබ්බා. ඒ දරුවගේ හිසේ විස බැස්සා ඔළුව හොල්ලලා අම්මා කියලා කතා කළා. හැබැයි නැගිටින්නේ. ඊට පස්සේ තාපසිකව මන් දන්නේ ඔච්චරයි මට තියෙන සත්‍යයත් ඔච්චරයි. මගේ මහාන කමේ තියෙන්නේ අප්‍රියාවෙන් මහාන කම කරපු සත්‍ය විතරයි කිව්වා. දැන් ඔයාලා මොනව හරි කරන්න. ඊට පස්සේ ආරාමයේ හදපු උපාසකතුමා ඉන්නවා. ඒ උපාසකතුමා කිව්වා ඒ උපාසකතුමාලා ගෙදර හැමදාම දන්සලා හැමදාම ඕනම මිනිසෙකුට දානෙ ගන්න පුළුවන් දන්සලක් තියෙනවා. මෙයා කිව්වා අපේ නිවස පෑන් තොටක් වගේ හැම පැත්තෙම මිනිස්සු ඇවිල්ලා දන්සල් ගන්නවා. මම මේ ආරාමෙත් හදලා දීලා තිනවා. ඊට පස්සේ මිනිස්සු අතර ප්‍රසිද්ධයි මෙයා දානපති දානසාගර හරි හොඳ දන් දෙන කෙනෙක් කියලා. ඒ වුණාට මම මේ ඔක්කොම කරන්නේ අකමැත්තෙන්. මට හරි අප්‍රියයි මේ දන් දෙන එක. මං කැමැතිව නැති එක තමයි දන් දෙන එක. ඒ වුණාට මං දන් දෙනවා. අකමැත්තෙන් දන් දෙන බව සත්‍යයක් නම් මේ දරුවා සුවපත් වෙන්න කියලා. දරුවා ඉඳගත්තා විස බැස්සා. ඊට පස්සේ දැන් නැගිටින්නේ. අම්මට කිව්වා දැන් සත්‍යක්‍රියා කරන්න. අම්මා කියනවා මට මෙතන බෑ. ඊට පස්සේ කිව්වා මේ තාපසය කිව්වා මෙතන සත්‍යක්‍රියා කරන්න බෑ කියලා කතාවක් නැහැ මේ දරුවා සුව කරනවා කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මේ දරුවට දෂ්ට කරපු සර්පයා මං දරුවට ආදරේ නිසා නොදකින් කියන සංඥාව මට තියෙන. අප්‍රියයි අපුලයි. ඔන්න ඔයවාගේ අපිරියාව අපුල නොදකින් කියන සංඥාව සර්පයාට යන්සේද මං බැඳපු මිනිහා ගැනත් මට ඕම තමයි හිතේදී. මං විවාහ වෙලා දැන් අවුරුදු 10ක් 12කට වැඩි. අද දක්වා මං මිනිසයා ඇසුරු කරන්නේ අපිරියාවෙන් අකමැත්තෙන් කියලා වචනයකින්වත් ඇහැක ඉරියව්වකින්වත් මෝන ඉරියව්වෙන්වත් කිසිම විදියකින් දැනෙන්න දීලා නැහැ. විවාහ වුණ දවසේම මෙයා මට අප්පිරියා වුණේ. අද දක්වාම පවුල් කනවා. ඒ වුණාට අප්පිරියා බව අඟවලාවත් නැහැ. මූණින්වත් වචනින්වත්. මේක සත්‍යයක් නම් විස බහින්න ඕන කියලා දරුවට අතේමට දරුවා නැගිටලා ඇවිදලා hina වුණා. ඊට පස්සේ අර උපාසකයා අහනවා තාපසින් වහන්සේගෙන්, ඇයි තාපසින් වහන්සේ ඔහෙ කොහො ඇයි මේ අප්පිරියාවෙන් මහානකම කරන්නේ? ඊට පස්සේ කිව්වා මං ලොකු බලාපොරොත්තුවක් හේතුව තාපසකමට ආපු ගමන් මගේ හිත එකඟ වෙයි, ධ්‍යාන සමාධි සමාපatti වෙදී කියලා ලොකු බලාපොරොත්තුවක් හේතුව මම මහනෝනේ. ඉතින් මහවණේ දෙවිල්ලක් වනේ දැකලා උදකලාව දැකලා හරි සතුටුයි මට දවස් හතක්. හැබැයි හිත අල්ප මාත්‍රයක් එකඟ වෙන්නේ නැහැ. තනිකව මට බෑ කියලා හිතෙනවා. ඒ නිසා මට මහානකම එපා වුණා. ගෙදර යන්නම හිතේ. ඒ වුණාට මට හිතුණා මං ගෙදර ගියොත් එහෙම මිනිස්සු අතර ප්‍රචාරයක් ඇති වෙයි. අර බ්‍රාහ්මණයා අර සිටුවරයා ඔක්කොම එපා කියලා දාලා ගිහිල්ලා ආපහු ඇවිල්ලා ඒවම අල්ලගත්තා. අතෑරපු දේවල් අල්ලගත්තා කියලා නින්දාවක් මට ලැබේ. වමාරපු දේම ආයේ ගිල්ලා කියලා නින්දාවක් ලැබේ. අවුරුදු 55ක් අකමැත්තෙන් බඹසර රකින්න එක ඉවසන්න පුළුවන්. ওই නින්දාව මට ඉවසන්න බෑ. ඒ නිසා අතෑරපු දේවල් ආපහු අල්ලගන්ට ගත්තා කියන නින්දාවට අකමැත්තෙන් අවුරුදු 55ක් මම මහානකම කරන්න කිව්වා. ඊතකොට ඔය කියපු තාපසින් ආංශේ කන්න දීපායන තාපසයන් වහන්සේ මහ බෝධි සත්වය. පෙරුම් පුරාගෙන එන සංසාරී මහ බෝධි සත්වයන්ටත් එක්තරා ජීවිතයක මානකම එපා වෙලා තිබේ. හැබැයි එපා වෙලා තිබ්බට වචනයකින්වත් කියලා නෑ. අවුරුදු 55ක් ශාස්ත්‍රීය ශාසනයෙන් බැහැරව තාපස ජීවිතේ මහානකමේ අපිරියාව අනිත් අයට කියන්නේ නැතුව වාසය කළා. දැන් භාග්‍යතුන්න් මේ කාරණා මුල් කරගෙන තමයි අර භික්ෂුවට අවවාද කරන්නේ. ඇයි භික්ෂුව සිවුවන අපිරිසමෙන්ද කිව්වනේ? ඊට පස්සේ ඔක හොඳ කාරණාවක්ද? සමහර හාමුදුරුවරුත් එක්ක සමහර උපාසිකාව හිතවත් වෙනවා, උපාසකවරු හිතවත් වෙනවා. හිතවත් වුණාම කියනවා මට ඉපාවලා තියෙනවා. ඒක ලැජ්ජා සහගත දෙයක්. ලැජ්ජා සහගත දෙයක්. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අතීත සංසාරේ අකමැත්තෙන් අවුරුදු 55ක් තාපස ජීවිතේ ගත කරලා තියෙනවා කාටවත් නොකියා. ආමදරුරුන්ගේ ප්‍රශ්නේ ගිහියයිට කියන්නේ ගිහියයිට එච්චර තේරෙනවද? ගිහි ජීවිතේ එපා වෙලා කියලා භික්ෂුවක් පැවිදි වෙලා එයාගේ අපිරියව ගිහියට කිව්වා කියලා ගිහියට විසඳුමක් දෙන්න තියෙනවද තන? එයා මඩ වගේ මඩ වගුරු ඉරිලා නින්නේ ගිහියා. ගිහියත් ප්‍රශ්නයකට විසඳුමක් විදියට හිතන්නේ මේ ඔක්කොම දමලා ගහලා මං මහාන වෙනවා කියලා. එයා නේද හිතන්නේ? ගිහියත් හිතන්නේ මේ ඔක්කොම දමලා ගහලා මං ගිහිල්ලා මහාන වෙනවා කියලා. ඒතර මහාන වෙච්ච උන්වහන්සේ ගිහි කෙනෙක් ගිහියෙකුට කිව්වොත් අනේ මට මේක එපා වෙලා තියෙනවා කියලා දැන් මොකද්ද කියන්නේ උත්තරේ? නිසා මේ දහම් කාරණාවේ මේ කන්න දීපායන දහම් පරයයි භික්ෂුවකටත් හොඳ ආදර්ශයක් තියෙනවා. ඒ කියන්නේ බෝධිසත්වයන්ට පවා අපහසුකම් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉවසාගෙන හිටියා. නිසා භික්ෂුවටත් දෙන්න තියෙන අවවාදය තමයි ඉවසන්න ඉවසන්න ඉවසන්න කියනවා. මං අවුරුදු 55ක් මේ කන්න දීපායන තාපසය කියනවා අවුරුදු 55ක් මම අඬ අඬ බඹසරෙක් කියන රාග සිතිවිලි එනවා. නමුත් අඬ අඬ රාගයට මුකුත් නොකර ඉන්නවා. ගෙදර යන්නම හිතෙනවා. අවුරුදු 55ක් ගෙදර නොයා හිටියා. ඒ නිසා පැවිදි ජීවිතයේ කෙනෙකුට මහාන ජීවිතේ අප්‍රියම වෙලා නම් එපා හිතිලා නම් ගෙදර යන්නම හිතෙනවා නම් සිවුරු අරින්නම හිතෙනවා නම් එයාට දෙන්න තියෙන අවවාදේ තමයි ඉවසන්න ඉවසන්න ඉවසන්න කියලා. ඊට පස්සේ තාපසේ අහනවා මේ ඔයා හැම පැත්තෙම එනයිට දන් දෙනවා දන්සලා. මොකද එහෙනම් ඔ අකමැත්තෙන් දන් දෙන්නේ. ඊට පස්සේ කිව්වා අනේ අපේ මහ මිනිස්සු දානේ දුන්නා. ඊට පස්සේ මේ මිනිස්සු මැරුණාට පස්සේ මම කැමති වුණේ නැහැ එයාලා මිනිසුන්ට දන් දෙන එක නතර කරන්න. ඒ නිසා මම කැමති නැති වුණත් මං දුන්නා අම්මලා තාත්තලා කරපු නිසා. අද උණක් කියනවනේ මහ මිනිස්සු ඉදින් හරියට ඔහින් දන් පෑන් දුන්නා. මහ මිනිස්සු මැරුණා විතරයි උන්ගේ දරුවෝ ඒවා ගැන මොකක්වත් නැතුන් ඒ දන් වලට නතර කළා කියලා. මං කැමති නෑ අම්මලා තාත්තලා කරගෙන ආපු ගුණධර්ම මේ දරුව විසින් නැසුවා කියන වචනේ ආන්න. ඒ නිසා කිව්වා මං අකමැත්තෙන් උනත් දෙන්නේ. තාපසේ කොහෙම කරන්න එපා. ඔබ කර්ම විපාක વિશે විශ්වාස කරන්න. කියන්නේ දෙන විදිහට මට ලැබෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. දැන් ඔන්න සාමාන්‍ය මිනිස්සු දන් දෙනවා සංඝයාට වඩම්මලා පාවඩ මේ අතුරලා ගාථා කිය කියා දානේ ඉස්මුදුනේ තියාගෙන දන් දෙනවනේ. දෙන විදිහටම ලැබෙනවා. ලැබෙන කොටත් හිස් මුදුනේම ලැබෙනවා. ගෞරව සම්පයුත්තෝම ලැබෙනවා. කිසි කෙනෙකුට බාධා කරන්න බැරි විදිහට ලැබෙනවා. දෙනකොට දෙන්නේ තුටුපුටුක ගාන. අකමැතෙන්න ලැබෙන කොටත් ඒ විදිහටම ලැබේ. පැහැදිලි නේද? දෙනකොට දීලා අයියෝ අපරාධි දුන්නේ කියා පසුතැවෙනවා නම් ලැබෙන කොටත් පසුතැවි. කසාද බැඳලා කියයි අයියෝ බැඳ එකේ මෝඩකම කියලා. ওই බැඳපු මිනිස්සුන්ගේ 95%ක්ම බැඳපු එකේ මෝඩකම කියලා. දැන් මට මේ ළඟකදීත් මේ ජෝඩුවක් මේ මොන ගැහුණා. ඊට පස්සේ මල් ළඟ මේ තරුණ පුතෙක් කතා කරේ හිටියා. ඉතින් අර ජෝඩුව ඇවිල්ලා වැඳලා එයාලා බණ අහනවා කිකියා විස්තරී කියනකොට අර බැඳපු මහත්තයා අර පුතාට කිව්වා පුතා ඔයා බැඳලද කියලා. ඊට පස්සේ අර කොල්ලා කිව්වා නෑ මම බැඳලා නෑ කියලා. අනේ පුතා මේ ගිනි ගෙදෙට් නම් වැදෙන්න එපා අපිටත් මේ කරගත්ත මෝඩකමක් කියලා හිතෙන්නේ කියලා අර මිනිස්සේ අර නෝනා ළඟ ඉදින්ම කිව්වා. එතකොට බිරින්ද මම බැඳපු මෝඩකම කියලා කියන වචනේ ආදරණීය ස්වාමියාට ඊතලෙන් විදින වචනේ. ස්වාමියා මම බැඳපු මෝඩකම මම මේ කරදරේට වැටුණනේ කියලා කියන එක ආදරණීය බිරිඳට ඊතලෙන් වදින වචනයක්. ඊග මිනිසු කියා ගන්නවනේ. උතර බැඳලා දුකෙන් පීඩාවෙන් පීඩාවම කිය කිය ඉනවා. විවාහයක් ලැබිලා විඳවනවා. දරුවෝ ලැබිලා විඳවනවා. ඇයි සංසාරේ ඒවට අදාළ පුණ්‍ය කර්ම කරද්දී අකමැත්තෙන් කළා තියෙන. ඒ කියන්නේ දීලා හිත අපහදවගෙන. ඒ නිසා ලැබෙද්දි ආයෙත් හිතට පීඩා වෙනවා. තමන්ම කරපු දේ දුන්නේ කොයි විදිහටද ඒ විදිහටම ලැබුණා. දැන් ඔයාලට ලැබෙන්නේ ඔයාලා සංසාරේ දුන්න දේවල්. ඔයාලට නොලැබෙන්නේ සංසාරේ නොදුන්න දේවල්. නිසා ඔයාලා යමක් ලැබෙන්න බලාපොරොත්තුෙන් ඉඳෙද්දි ඒක නොලැබුණොත් හිතන්න නොදුන්න නිසායි ලැබුණේ නැති. දුන්නා නම් ලැබෙන. කර්ම කර්මඵල විශ්වාස කරගෙන දන් දෙන්න කිව්වා. දෙන විදියට හම්බ වෙනවා කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි ඉතිවසේ අර තාපසයා එහෙම අවවාද කරනකොට උපාසකගේ හිතට ගියා ඒක. ඊට පස්සේ උපාසිකාවගෙන් ඇහුවා අර මේ උපාසකයා ඈ සොඳුරි මං ඔබ පුංචි කාලෙමනේ විවාහ කරගත්තේ. මගේ අතින් උඹට වැරද්දක් වෙලා නැහෙනි. මං උඹට හරි ආදරෙන් හිටියානේ. ඈ උඹට මං අප්‍රිය වුණේ. ඊට පස්සේ කියනවා ස්වාමී මම දන්නේ ඒක. මට ඔයාව පේන්න බෑ. දැන් එහෙම නැද්ද අපි අතරේ මං හිතන්නේ මේ අත්දැකීම නැතුව ඇති කියලා කාටවත්. ඒ තමයි කෙනෙක් ඉන්නවා අපි එයාට කැමති නෑ, එයාගේ අපි හිතෙන් එයාගේ වැරද්දක් කල්පනා කළොත් වැරද්දක් ඇත්තෙත් නෑ, ඒකට අපි කැමති නෑ එයාට. අපි ඉස්කෝලේ අන්තිම අපිට එහෙම යාළුව හම්බෙලා තියෙනවා, අපි එකට වාසය කරන අය අතර ඉන්නවා, එයාගේ වැරද්දක් නෑ, ඒකට අපි හිතෙන් කැමති නෑ එයාත් එක්ක ඉන්න, කතා කරන්න කැමති නෑ, මං අරිනවා. ඉතින් මොකක් හරි ස්වභාවයක්. ඉතින් ඒක නිසා තමයි කිව්වා මට ඔයා අකමැති. ඊට පස්සේ මේ කාන්තාවට හිතුණා, ඊට පස්සේ කාන්තාව කියනවා තාපසින්වංශ මට බැඳලා පවදාම මේ මිනිස්සු අපිරිය ඇවිල්ලා ගෙදර යන්න හිතුණා. මං දැන් අවුරුදු 10ක් 12ක් ඉවසගෙන කිසි කෙනෙකුට වචනයක් නොකිය ඉන්නේ එක හේතුවක් නිසා. ඒ තමයි අපේ අත්මුතු පරම්පරාවේවත් කසාදයක් කඩාගෙන. ඒ නිසා ඒ පරම්පරාවේ චාරිත්‍රය මම නිසා නොනැසේවා කියලා, නැසෙන්න එපා කියලා, මං ගෙදරට යන්න නැතුන් ඉන්නවා කියලා කියනවා. ලස්සන අවවාදය. දැන් ඕක තමයි කියන්නේ පවුල් ප්‍රශ්න එනකොට. දැන් ගොඩාක් අයට මේ අවවාද ලැබෙනකොට ප්‍රශ්න වෙලා, ගොඩාක් අයට මේ අවවාද ලැබෙනකොට ප්‍රශ්න වෙලා, තීරණය කළ ඉවරයි, දමල ගහලා ඉවරයි. අම්මා දමල ගහලා ගිය ගමන් එයාට ඉන්නේ දුවෙක් නම් දුවට 99% ක ප්‍රවණතාවයක් තියෙනවා එයා කසාද බැන්දට පස්සේ මිනිස්සු දාලා යන. පින්නකට 100%ක් තියෙනවා. දැන් අද කාලේ තව ඉදිරියට යනකොට ඒ පරම්පරා විචාරිත්‍රේ ආචිත් දා මිනිහව දාලා ගියා, අම්මත් දාලා ගියා, මං විතරක් දමල යන්නේ නැත්තේ ඇයි? නිසා පරම්පරාවේ චාරිත්‍රේ මම කඩන්න හොඳ නැහැ කියලා කෙල්ල මේ බැඳපු මිනිස්සු දාලා යයි. ඉවසලා ඉන්නවා මේ බලන්න, මේ පුළුවන් තරම් ඉවසලා ඉන්නවා. ඒ නිසා ස්වාමියාට අප්පිරියා බිරිඳට බිරිඳක් කවුරු හරි ලෝකෙ ගොතන කරිනවා එයාට දෙන්න තියෙන අවවාදේ තමයි ඉවසන්න, ඉවසන්න, ඉවසන්න කියලා. මේ ජීවිතේ ඉවසන්න. පින්වතුනි, මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ අවසාන යුගයේ ස්ත්‍රියකට ගැළවිල්ලක් තියෙනවා නම් පාරවල් දෙකක් තියෙනවා. කැමැති නම් ඔයාලා මේ පාරවල් දෙක විශ්වාස කරන්න, අකමැති නම් විශ්වාස නොකර ඉන්න. හැබැයි ඒ පාරවල් දෙකෙන් ස්ත්‍රියට දුකක් මොයන්න පුළුවන්. එකක් තමයි, එක්කෝ එයා විවාහ වෙන්නේ නැතුව බ්‍රහ්මචාරීව හොඳ උපාසිකාවක් විදිහට ඉන්නවා. සිල් රැකගෙන ශාසනය වෙනුවෙන් පින් කර කර ඉන්නවා බ්‍රහ්මචාරීව. පැහැදිලිද? ඔය එක ක්‍රමය. එහෙම නැත්තම් විවාහ වෙලා ස්වාමියාට උපස්ථාන කරගෙන ඉන්න ඕන. ස්වාමියා මොන වගේ චරිතයක් වුණා? මම ස්ත්‍රියක පැත්තෙන් කියන්නේ. එක්කෝ විවාහ නොවී බ්‍රහ්මචාරීව හොඳට පින් කරගෙන ඉන්න ස්ත්‍රිය මේ ජීවිතේ කොච්චර දුක් විඳින්දත් ඊළඟ ජීවිතේ එයා ඒ දුකින් ගැලවෙනවා. මේ කියන්නේ ස්ත්‍රියටම සංසාරේටම දුකක් එන්න එපා කියන අනුකම්පාවෙන්. දෙවෙනි පියවර තමයි විවාහ වෙලා ස්වාමියාට දාසියක් වගේ උපස්ථාන කරගෙන ඉන්න ඕනේ. ස්වාමියා ඉක්මවා යන්නේ නැතුව පින් කටයුතු කරන ගමන් ඉවසාගෙන ඉන්නවා. හිත රිදීම්, ආදරේ නැති ප්‍රශ්න, තමා ගැන හිතන්නේ නැති ප්‍රශ්න, දරුවෝ ඇති නැති ප්‍රශ්න, මේ හැම එකක්ම ඉවසාගෙන ඉන්නවා විවාහ වෙලා. එන්නේ ඒ ක්‍රමෙන් මේ ජීවිතේ දුක් විඳින්න වේවි, ආයෙන්නේ දුක. අනුකම්පාවෙන් ඒ වචනේ කියන්නේ. නැත්තම් ඒකත් දැන් ස්ත්‍රියට ස්ත්‍රී දුර්ගුණේ මත වෙනවනේ. ඒ කියන්නේ යමක් අනුකම්පාවෙන් කිව්වමත් හිතන්නේ මට බැන්නා, ඔන්න අපිට ගැරිව්වා, ස්ත්‍රීන් පහත් කළා කියලා. එහෙම නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ විකින් ගැලවෙන්න, මේ දුකෙන් ගැලවෙන්න. දැන් ඔතනත් විසඳුමක් විදිහට අපි කිව්වේ නෑ මහාන වෙන්න කියලා කිව්වේ නෑ. පියවර දෙකයි තියෙන්නේ කියලා කිව්වේ. එකක් බ්‍රහ්මචාරීව සාසන වෙනුවෙන් මහන්සි වෙන්න පින් කරන්න ගොඩාක්. දෙවෙනි එක එක්කෝ විවාහ වෙලා හොඳ විවාහ ජීවිතයක් ගත කරනවා, ස්වාමියා ඉක්මව යන්නේ නැතුව, පවුල් කඩා ගන්න නැතුව දාස වෙලා පින් කරගෙන. ඔය ක්‍රම දෙකෙන් ස්ත්‍රියකට මේ නරාවලෙන් ගොඩ යන්න පුළුවන්. නරාවලෙන් ගොඩ යන ක්‍රමයක් කිව්වේ. නැත්තම් ආය ඇවිල්ලා ඔය කඳුළු සලසලාම ඉන්න. මට ආවල ආදරේ නෑ, මං ගැන හිතන්නේ නෑ, මාව එපා වෙලා, දරුවෝ මට සලකන්නේ, අර ප්‍රශ්න මේ ප්‍රශ්න කියලා ස්ත්‍රින්ගේ කෝටියක් දුක් අදෝන මෙතෙක් සංසාරේ අඬ අඬ ආපු විදිහට ඉන්න. ඊට පස්සේ අර ස්ත්‍රී කියනවා, මං පවුල කඩාගත්තේ නැත්ති පරම්පරාවේ දෙලි ගන්න හොඳ නැති නිසා. හැබැයි දැන් මෙයාට මේක කියනකොටම හිතුණා, දැන් මගේ ස්වාමියාට ඊතල වදිනා වගේ ඇති මං කියන වචන ටික. ඒ තාපසෙන් අහන්සි ඉස්සරහාම වැන්දා. වැඳලා කිව්වා, ස්වාමී නොකිය යුතු වචනයක් කිව්වා. හැබැයි ඒ වචනේ කියලා තමයි මං දරුවට පණ ගත්තේ. මේ සත්‍යක්‍රියා කළ ඒක ගැන හිතලා මට සමාව දෙන්න කිව්වා. ඒක ගැන හිතලා මට සමාව දෙන්න කියලා කිව්වා. ඔයාගේ හිත රිද්දෝපයකට සමාව දෙන්න කිව්වා. කොහොම කෙනෙක් වෙන්නේ නැතිද? ඔයාලට හිතෙන්නේ ඔය කාන්තාව බුද්ධ කාලේ කවුරු වගේ වෙන්නේ නැතිද කියලා. ඔය කාන්තාව තමයි විසාකා. විසාකා. අර අකමැතෙන් දන් දුන්න කෙනා කවුරු වෙන්නේ නැතිද? ආනන්ද ස්වාමීන් වහන්සේ. සංසාරේ අකමැතෙන් දන් දීලා මේ බුද්ධ ශාසනය කැමැත්තෙන්ම ධර්ම දානේ දෙන කෙනා බවට පත් වුණේ නැද්ද? අකමැත්තෙන් ස්වාමියාව ඇසුරු කරලා මේ ගෞතම බුද්ධ ශාසනය ස්වාමියාට දාස වෙලාම නිම්මාන රත්ති ඉපදුන විසාකා. දරුවෝ 20 දෙනෙක් හිටියා. විසාකා මැරෙනකොට දරු මුණුබුරු පරම්පරාවම දරුවෝයි මුණුබුරෝ ටිකයි විතරක් විසාකාගේම 120ක් ඉඳලා තියෙනවා. විසාකා මැරෙනකොට දැන් මේ කස්සේ තියෙන්නේ පින්වන්තයටත් සංසාරේ තියෙන හැල හැපින්. නොසිතූ දේවල් වලට මෝහන දෙන්න සිද්ධ වෙන දේවල්. හැබැයි තව එකක් සිද්ධ වුණා. අර තාපසයා කිව්වනේ මං අකමැත්තෙන් බමසර හැසුරුනේ කියලා. එයා ඊගෙන කනගාටු වෙලා ඊළඟට සත්‍යක්‍රියාවෙන් සතුටු වෙලා සත්‍යයේ බලය දැකලා පවෝදා ඉඳලා මාපව භාවනා කරන්න ගත්තා. අවුරුදු 55ක් එකඟ වුණ නැති හිතේ එකඟ වුණා. ධ්‍යාන ලැබුණා. බඹලෝ උපන්නා. අර උපාසකයාට එදා ඉඳලාම කර්මඵල විශ්වාසය ඇති වුණා. ශ්‍රද්ධාවෙන් කර්මඵල විශ්වාසයෙන් දන් දීලා දෙවිලෝ උපන්නා. අර බිරිඳට ඒ මොහොතේම ස්වාමියා ගැන ප්‍රේමය උපදුණා. ගොඩාක් ආදරෙන් ස්වාමියාට උපස්ථාන කරලා සුගති උපන්නා. ඒ ප්‍රශ්නේ එතනින්ම විසඳුණා. ඒ බිරිඳට පෞල් ජීවිතයේ අප්‍රියාවේ ප්�‍රශ්නේ විසඳගන්න අවුරුදු 12-13ක් ගියා. පැහැදිලිද? තාපසයාට ප්‍රශ්නේ විසඳගන්න අවුරුදු 55ක් ගියා. උපාසකයාටත් බොහෝ කාලයක් ගියා. ඒ නිසා මම මේ කියන්නේ, මේ ධර්මයට අනුවයි මේ කියන්නේ. ඉවසන්න. ඉවසන්න. මේක විසඳෙයි. විසඳෙන දවසක් එනවා. ඔබගේ ප්‍රශ්න විසඳෙන කල් මේ ධර්මය අහන්න. දැන් මීට කලින් ඔයාලා ගොඩාක් ධර්ම දේශනා අහලා ඒවට වැඩි අද වෙනස් අදහසක් ආවා ජීවිතය ගැන. තේරුණා නේද? ඒ වගේ මං කියන්නේ ඉවසන්න. ඉවසන්න. ඉවසන්න. ඔබගේ ප්‍රශ්නෙට අලුත් උත්තරයක් ලැබෙයි. සමහර තව අවුරුදු 55ක් යයි. ඒකට ඔයාලට හිතේ අවුරුදු 55 කොහොමද අපෝ ඉන්නේ කියලා. ඉන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඉන්න ක්‍රමේ? ඉවසන්න. ඉවසන්න. ඉවසන්න. එච්චරයි. ඉවසන්න. මේ අපි නොහිතන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නිකන් ආවේගකාරීව තර්ක විතර්කත් එක්ක ජීවිතේ විසඳන්න යන්න එපා. සාධාරණ අසාධාරණී හොයාගෙන ජීවිතේ අවුල් කරගන්න එපා. තමන්ට ලැබුණ බිරිඳ, තමන්ට ලැබුණ ස්වාමියා, තමන්ට ලැබුණ දෙමව්පියෝ, තමන්ට ලැබුණ දරුවෝ, තමන්ටම තමන් දුන්න දේවල් වල විපාක විදිහට ලැබිච්ච දේවල් කියලාම හිතන්න. දුන්න විදිහට ලැබුණේ, සංසාරේ පින් කරපු විදිහට ලැබුණේ, තමන්ගේ දේ ගැන තමන් සතුටු වෙන්න, ඉවසලා ඉන්න. අකමැති මිනිස්සෙක් එක්ක කොහොමද පවුල් කන්නේ කියලා හිතෙන්න පුළුවන්. පවුල් කන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඉවසන්න. අවසානයේදී කියන්නම්, අලුතින් විවාහ ජීවිතයට පත් වෙන දරුවෝ දෙන්නෙක් කියලා මගෙන් උපදෙසක් ඉල්ලුවා. මං කිව්වා, දරුවෝ එහෙනම් මම කියන්නම්, පවුල් ජීවිතය කියන්නේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන තැන. ඔයාලා ওই ප්‍රශ්න ඇති වුණාම දේවාලෙකට යන්න කිව්වා. දැන් අර කෙල්ලයි කොල්ලයි ඇස් දෙක උඩ ගිහිල්ලා මන් දිහා බලයි තියා. මොකද්ද මේ දේවාලේ? මං කිව්වා මේක මම අනුමත කරන කෙනෙක්. කිසි දෙයකට බය වෙන්න එපා, ඔයාලා යන්න මේ දේවාලෙට. ඒ දේවාලෙට ගිහිල්ලා ඒ දෙවියෝ බැහැදකලා දෙවියෝ ඉස්සරහා පූජාවත් තියන්න ඕන. පූජාව තියලා කියන මන්ත්‍ර විදිහක් තියෙනවා. ඒ මන්ත්‍ර විදිහ කියලා ඒ දෙවියන්ගෙන් එකිල්ලන්න. මං කිව්වා ඒ දේවාලේ නම තමයි ඉවසීම. ඒ දේවාලේ ඉන්න දෙවියා තමයි ඉවසීම. ඒ දෙවියා ඉස්සරහා තියෙන පූජාව තමයි ඉවසීම. ඒ ඉස්සරහා කියන මන්ත්‍රය තමයි ඉවසීම. ඒ දෙවියන්ගෙන් ඉල්ලන්න ඉවසීම. මං කිව්වා දැන් අටපාඩම් කරන්න ඕන. එහෙනම් විවාහ වුණාට පස්සේ හැම ප්‍රශ්නයකදී මේ යන්න ඕන දේවාලේ මොකද්ද? ඉවසීම. ඒ දේවාලේ ඉන්න දෙවියා කවුද? ඉවසීම. ඒ දෙවියට තියෙන පූජාව මොකද්ද? ඉවසීම. ඒ දෙවියා කරන කන්න ලව්ව මොකද්ද? ඉවසීම. ඉල්ලන්නේ මොකද්ද? ඉවසීම. ඔයාලා කාටත් හොඳයි, මටත් හොඳයි. ඉවසීම නැති නැමැති දෙවලුට ගිහිල්ලා ඉවසීම නැමැති දෙවියාගෙන් ඉවසීම නැමැති තුටු පඳුර දීලා ඉවසීම නැමැති යාතිකාව කරලා ඉවසීම නැමැති දායාද ඉල්ලා ගන්න එක. අපිට අපිම මුණ ගැහෙනවා. සංසාරේ අපි කරපු කර්ම අපිට විපාක දෙනවා. ඒ නිසා ප්‍රශ්න ඉදිරි ඉවසන්න වෙනවා. ඒ නිසා අද අපි මේ කතා කරපු දහං කාරණාව ඇසුරින් කන්න දීපායන ජාතකේ මේ දේශනාව කරනකොට අර භික්ෂුවට එකපාරම සිහිය උපන්නා. සෝවාන් වුණා. සෝවාන් වුණා. එයාගේ ප්‍රශ්නෙත් විසඳුණා. ඒ ප්‍රශ්නෙත් විසඳුණා. අනේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට කොයි තරම් අනුකම්පාවෙන්ද පහළ වුණේ. ඒ නිසා අපිට උතුම් ගුණධර්ම දියුණු කරගන්න, කර්මය ගැන අපේ හිතේ බලවත් විශ්වාසය පිහිටන්න ඕන. මැස්සෙකුට කරපු කර්මයක් මහා පුරුෂයෙකුට ආපු හැටි. පැහැදිලි නේද? ඒ දහං කරුණ හොඳට හිත තුළ පිහිටාවා, ඉවසීම නැමැති ගුණධර්මයේ පිහිටාවා. අපිටත් අපේ ජීවිතයේ ගැටළු ඉවසාගෙන දහම තුළින් පිළිසරණ ලබා ගන්නටත්, සසර දුකින් නිදහස් වෙන්නටත් වාසනාව ලැබේ.